නම් පින්දුනි මෙම ධර්මදේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධර්ම මාහිමිපාණන් වහන්සේ විසිනි. සුභාන්තං දේන අංකම් බං සාරය සතං නයිතානි දුක්ඛරුක්ඛමුලානි හේතානි සුඤ්ඤාගාරානි ධායත වික්ඛමාතම දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ

ආයතන වල සිටි පිස්සුතුන බ්‍රහ්ම රාජයාට ආරාධනා කළා බුද්ධ ශාසනයට පිහිටෙන්නේ මනුලෝකදී. මුසෝතල තුමේන පස්සෙන් තුනක්. පසු මහා සමුනේ ඉදිරියා මොග්ගල පිස්සුතුස්ස නම් පරිදීන අරහත්ත්වයට පත්වනතු නිදුරු සංගාමයා ප්‍රාර්ථනා සම්බුද්ධ ශාසනය ප්‍රතිස්ථාපනය කළා. එවගේම නාමසේන මහරහතන් වහන්සේගේ රහතන්ගේ සේවසම දෙවියන්ට වැඩමතව ආරාධනා කරන ලබාගත් දිවි පුත්‍රයෙක් වන්නේ ඉදිරියේ නාමසේන නම් උපදේ මහරහත්මාරයට පත්ව මහසත් බුදුසසුනට ප්‍රතිස්ථාපනය කරන වතුගාමී අදුරු නදී පානේ දතු ප්‍රෝතනා වූ විශාල චෞරූපද්‍රවේ බ්‍රාහ්මණි සෝපද්‍රවේ සංසිඳුන් රහතන්ගේ සම්සම්පූර්ණ වැඩමතව කියලා කියනවා. පසු සංදේවාදී උපසාරී රහතන් වහන්සේලා තුමි විසු සංජයවහන්සේට ආරක්ෂා සම්බන්ධ සැලසුවා. ඒ නිසා අපට හැම විටම මේ ලෝකයේ ආදි දේවතාව ආදි බ්‍රහ්මයෝ පරමන්ත බ්‍රහ්මයෝ අපි ආරාධනා කරන්න ඕන. අපි ඒ යත්තන්ද අපේ ආරාධනා යවන්න ඕන. යවන මේ රාතු මේ ශාසනය උදාතු ලෝකයට සාමය සමාදාන උදාතන ලෙස ප්‍රතිපලක් කියන්න ඕන. කිය යුතුයි. අනිත් කාරණය ඒ අනන්ත කියලාක අපාත විසිනකු විශේෂ චිත්ත බලය පාවිච්ච කරන්න ඕන. අපේ මහාකාර ජීවිතයේ වැඩමිටිය බෝසත්තු ගුණෝපදේශ මහ රජතුමන් කවද සිරිසංගතු. මේ සිරිසංගතු රජතුමන් ඇතුළු විශාල ගුරුවිසය මේ රජුරෝ ජනයන් දෙකෙන් ගිහින්නේ මේ රජුරෝ ප්‍රවෘත් සෛත රජාන් වහන්සේ විසින් අතිශය සමාදන්නා. අතසිය සමාදන් වුණා සත්‍යඥාවක් කළා. බුදුගුණ බුදුගුණ සම්බුදුන් කියන සත්‍යඥාව කළා. මම ඒ රට එවනම දුරුපිසේ සංසදිනා වර්ෂාපතනේ වුණා. මේ නරු ජනෙන් පිරුණා. ඉලිප්ප නතුරු මම මේ මනුවෙන් නැගිටින් නෑ කියලා උන්වහන්සේ බන්දු නමස්කාරයෙන් චෛත්‍රාගම වහන්සේට බුදුගුණ බුදුගුණ ආරාධනා කරමින් සත්‍යඥාවක් කළා. අපේ සිතේ ඒ කටයුතු යෙදෙන. සමහරවිට ඒ වෙලාවේ දෙකර නොහිටින්න පුළුවන්. ගමනක් යන විටින්න පුළුවන්. වාහනේ සිංගු පුළුවන්. එන්න නැත්නම් ආදිකාරී සිදීන්න පුළුවන්. සමත් නෑ. ඒ කොටම සිටියත්ේ මොනාවක කටයුතු යෙදෙන්න ඕන. මනාද පහක් නම් නියුනාන පහේ අනුග්‍රහිතන්නේ ඒ අවශ්‍ය සත්‍යකීව සත්‍යත්වයන් කරන්නට ඕන. සම්මා සම්බුද්ධ සම්මා සම්බුද්ධ මුස්ලිම් ජනතාවට, දෙමළ ජනතාවට, බෞද්ධ ජනතාවට, අබෝධ ජනතාවට පිළිස වෙනුවෙන් අපට කියන මේකලට ඒක තමයි බුදු දහමට කරගන්න තෝරන්නේ. මහාවංශ බුදු පුරාණ මහේශා කියනකොට බුදු පුරාණ මහේශා අනාගතය ලෝකේ. අනාගත බුදු පුරාණයේ කියනකොට බුදු පුරාණ මහේශා සෙන් මාසික නවාරණාදී දිනවල එකක් පාස වෙනුවෙන් සිතන්න පුළුවන්. අනාගත බුදු පුරාණ මහේශාගේ අනාගත අරහතුන් වහන්සේලා සමන්ත බුදු පියාණන් වහන්සේ මාගේ අනන්ත සම්මා සම්බුද්ධත්වයෙන් බලයෙන් මහරහතන් වහන්සේ උපාපතා පාසය වදමින් අපට සසීත කන්න පුළුවන්. නිරෝධාරයට සත්‍යපූර්ණ විනාති දවසක බෝරය නිරෝධයේ සංයම වෙනවෙන්න කරන සමර්ථනාට කරනවා අපාම වටිනාකීම සතු මතතරන්න විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. එකමසාරක අපතතෝ වේවදසතෝ නිරුතෝ සමසමෝ වචන වලින් සමසමෝ වචන වලින් මේ මාත්‍රියේ ප්‍රයත්න කරන ලෙසට කර්මාවෙන් අපතරන අතර සියසී භාරමයේ නිරිසත් දේශපවත්තන මිත්තතු අනුබුද්ධ ජනතාවට වැසුන එයාට මිත්තපුරුත කරන වඩා බලවත් නැතිවව බෝලෙන්නා ඒ හැමදෙමාගේම සිත් සංතයම මෛත්‍රියන් දිරිය ඒ රට ශ්‍රාමයක් ඇති වී